අද තියෙන හයිබ්‍රිඩ් ආණ්ඩුවක්නේ. වෙලාවකට කියන ජාතික රජයක් කියන හැම මෙහෙට ගත්ත මිශ්‍ර කරගත්ත පිරිසක් පාලකයා කවුද හරියට දන්නේ නැහැ. ජනාධිපතිවරයාද පාලකයා, අගමැතිවරයාද, විපක්ෂයේ කවුද, විපක්ෂයේ නායකයා කවුද, මේ සියල්ලම අවුල් සහල තත්ත්වයක රට පවතින්නේ. මේක තමයි අද තියෙන තත්ත්වය. ජාත්‍යන්තර වශයෙන් ඒ අවුල් කිරීම තුළ ස්ථාවර රජයක් නැහැ. අද ආර්ථිකය කඩා වෙන්න තිබෙන්නේ.